ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැලහවත් වාසනාවන්ත පින්තුනි ලලනී නෝනා මහත්මිය සකුන්ති නෝනා මහත්මිය අද මෙහි ඉදිරි පාන්දරේ තාම වටිනා ලස්සන පින්කමක් සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාව ඉමහත් ශ්‍රද්ධාවෙන් දානේ සෝදානම් කරගෙන ඇවිදෙල්ලා පංචශීලයේ සමාදන් වෙලා දානීය අග්‍රභාගය බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුදු පූජාවසෙන් පූජා කරලා ආර්ය මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන සංඝගත දක්ෂිනාවක් පවත්වන්නට බලාපොරොත්තු වන අවස්ථාව. ස්වාමීන් වහන්සේලා උදෙසා දානයක් පූජා කිරීම මේ සම්බුදු සසුනේ සුවිශේෂී පින්කමක් විදිහට සලකනවා. භාගවතුන් වහන්සේ පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් පුද්ගලිකව යමක් පූජා කරනවා නම් එහි ඉහළම ඵලය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන පූජාව. ඊටත් වඩා ඉහළ පූජාවක් විදිහට සලකන්නේ මහා සංඝරත්නයේ වෙනුවෙන් පූජා කරන දානය. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි විශාල පිරිසක් ඊට අයිති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය ආරම්භ කරපු ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් මොගලන් ආදී ඒ ස්වාමීන් වහන්සේලාගෙන් වඩාත්ම අලංකාර භාවයට පත් වෙලා ව්‍යාප්ත වෙච්ච ඒ අතීතයේ පටන් මේ මොහොත දක්වා සිටින අනාගතයේ මේ ශාසනයට ඇතුළත් වෙන කියන මේ සියලුම ස්වාමීන් වහන්සේලා මේ දානයේහි ප්‍රතිග්‍රහකයන් වහන්සේලා වෙනවා. එනිසා මේ දාන ආනිසංස වැඩි වෙනවා. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා මහා ප්‍රජාපති ගෞතමියට සංඝේ ගෞතමී දේහි සංඝේ දින්නේ මමංච දින්නම් හෝති කියලා. ගෞතමිය සංඝයාට මේ පූජා කරන්න සංඝයාට යමක් පූජා කරනවා නම් ඒක මටත් කරන පූජාවක් කියලා. ඊට හේතුව තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අහංහි අරහා ලෝකේ මමත් ලෝකේ එක්තරා අරහන්ත රහතන් වහන්සේ කෙනෙක් කියලා. එතකොට අපි යමක් ඉමං වික්ඛම් වික්ඛු සංඝස්ස දේම කියලා දෙනකොට එකතකින් ස්වාමීන් වහන්සේලාට පූජා කරනා වගේම එක බුදුරජාණන් වහන්සේට කරපු බුද්ධ පූජාවකුත් බවට පත් වෙනවා. ඒ නිසා අන්නේ පූජාව අසංඛේයෝ අප්‍රමේයෝ මහා පුඤ්ඤක්ඛන්දෝ කියපු ආකාරයට අසංඛේයෝ අප්‍රමාණ වූ පින්සිතීට පහළ වෙන ඊටම ප්‍රබල කුසලයක් විදිහට සලකනවා. ඒ නිසා ඔබේ දෑතින් මේ දානය පූජා කරන්නේ ඒ උතුම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය කියන බලවත් ශ්‍රද්ධාව ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝෝ පවජමානානං කියලා. මේ ලෝකේ ඇවිදින අතුරින් උතුම්ම පිරිස විදියට සැලකන්නේ ස්වාමීන් වහන්සේලා. ඇයි ඒකට හේතුව ස්වාමීන් වහන්සේ කෙනෙක් යම්කිසි ප්‍රදේශයක වැඩ සිටිනවා නම් මාවතක ගමන් කරනවා නම් ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින අයටත් දැකලා හිතේ පහන් සිතුවිලි ඇති කරගන්න පුළුවන්. උන්වහන්සේලා වෙනුවෙන් බත්හඬක් හරි පූජා කරවතින් ඒකෙන් කුසලයක් සිදු කරගන්න පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේලා වෙතින් ධර්ම ශ්‍රවණය කරනකොට අපේ ජීවිත ආලෝකවත් කරගන්නට පුළුවන්. අන්න ඒ නිසා එවැනි උතුම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය අප මේ දානේ පූජා කරන්නේ කියන බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ස්වාමීන් වහන්සේලාගේ ගුණ සඳහන් වෙන සුපටිපන්නෝ ගාථාවෙන් ඒ ස්වාමීන් වහන්සේලාගේ ගුණ වඩාත්ම පැහැදිලි කරනවා. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මනා පිළිවෙතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ ස්වාමීන් වහන්සේලා උජුකෝණාංසෝ මග්ගෝ කියපු විදියට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඍජු ප්‍රතිපදාවට පැමිණිච්ච උත්තමයන් වහන්සේලා. ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ ස්වාමීන් වහන්සේලා ඥානෙ ලබා දෙන අවබෝධයේ සාක්ෂාත් කරලන අරියටඟ මගට පිළිපන්න උත්තමයන් වහන්සේලා. සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. ඒ ස්වාමීන් වහන්සේලා ඉතාම මැනවින් තියෙන මාවතක ඉතාම අලංකාරවත් මාවතකට නැත්තම් ආරස්නංගික මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ආහුනේයයි පාහුනේයයි උන්වහන්සේලා දුරින්දල උනත් ගෙනල්ල යමක් පූජා කරන්නට උන්වහන්සේලා සුදුසු අය වෙනවා. ඒ වගේම ආගන්තුකයන් වෙනුවෙන් සෝදානම් කරපු ඊටාම ප්‍රණීත දෙයක් හෝ පිළිගන්නට ස්වාමීන් වහන්සේලා සුදුසුමය බවට පත් වෙනවා. දක්ෂිනේයයි ඒ ස්වාමීන් වහන්සේලා කුසල ඵල අදාගෙන යමක් පූජා කරන්න සුදුසු උත්තමයන් වහන්සේලා. අංජලි කරණීයයි උන්වහන්සේලාට දෑත එකතු කළ වැඳලා පින් සිටිවිලි සිදු කරගන්නට පූජනීය සුදුසු උතුමන් වහන්සේලා. ඒ වගේම ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ අනුත්තරම් පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස, මේ ලෝකයාගේ අනුත්තර පුණ්‍ය නැමැති බීජයන් වැපිරීමට සුදුසු උතුම් වූ පුණ්‍යශ්‍රේෂ්ත්‍රයයි ඔබ මේ ප්‍රතිග්‍රහකයන් වහන්සේලා විදියට තෝරාගත්තේ. ඉතින් ඔබ හුඟාක්ම සතුටට පත්වන්න, මීට වසර 8කට කලින් මිය ගිය වින්සන්ට් වර්ණකුල සූරිය ආදරණීය ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඉතාම ධාර්මික උපයාගත් වස්තුව විය පැහැදන් කරලා මේ දාන වස්තුවක් සූදානම් කරලා ස්වාමින් වහන්සේලාට පූජා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සියලු පූජා ද්‍රව්‍යයන් ඒ සැරුත් මුගලන් ආදී නික්ලේශී මහා සංඝ පරපුර වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත කරගන්නා වූ මේ උත්තම පුණ්‍යඵලය ඒ මියගිය ඥාතිවරයා ඇතුළු යම් තාක් මියගිය දෙමව්පියාදී ඥාති මිත්‍රාදීන් පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍ය කියලා දානීය සංසතු කොට පූජා කරන්න. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. ඉමං බික්ඛං සපරික්ඛාරං බික්ඛෝ සංඝස්ස දේම. සාදු සාදු සාදු. හොඳයි, බොහොමත්ම සතුටට පත්වන්න මේ හිමිදිරි පාන්දර ස්වාමීන් වහන්සේලා උදෙසා ඔබේ දෑතින් දානය පූජා කරන්න අවස්ථාව ලැබුණා කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ කුසලය, අපේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළටම දියුණු කරගන්න මාවතයි උන්වහන්සේ ක්‍රමානුකූලව දේශනා කළේ. ඉතින් අපේ බුද්ධියේ ප්‍රමාණයට, අපේ වීරියේ ප්‍රමාණයට අපට ඒ දහමෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය අවුරුදු 7 මහණ වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඒ අවුරුදු 7 ඉඳලා විවිධ වයස් කාණ්ඩවල අය මේ සම්බුදු සසුනේ පැවිදිලා හිටියා. ඒ බොහෝ දිනක් මේ ශාසනයෙන් ප්‍රයෝජන ගත්තා. අවුරුදු 7 පැවිදි වෙච්ච අය හිටියා, අවුරුදු 20 පැවිදි වෙච්ච අය හිටියා, අවුරුදු 40 පැවිදි වෙච්ච අය හිටියා, අවුරුදු 60 පැවිදි වෙච්ච අය හිටියා, අවුරුදු 80 මහණ වෙච්ච බක්කුල හඳුර වගේ හිටියා, අවුරුදු 100 පැවිදි වෙච්ච අය හිටියා, අවුරුදු 120 පැවිදි වෙච්ච අය හිටියා. රාධාහඳුරෝ, සෝනාමෙහිණිය වැනි අය අවුරුදු 120 මහණ වෙලත් අප්‍රමාදීව භාවනා වඩලා රහත් භාවයට පත් වුණා. ඒ නිසා ඔබට කියන්න පුළුවන් කමක් නැහැ, මට දැන් වයස වැඩි, භාවනා කරන්න අමාරුයි, අතපය රිදෙනවා, එහෙම කියන්න පුළුවන් කමක් නැහැ. ඔබේ ආචිල සීල වගේ අයත් මේ ශාසනය පැවිදි වෙලා අප්‍රමාදීව පින්දහම් කළා. ඉතින් ඔබ අපි දන්නවා බොහොම දහමට කැමති පින්නතුන් කොතන හෝ හොඳ ධර්ම දේශනාවක් පැවැත්වෙනව නම් ගිහිලා අහලා ඒ දහම ප්‍රගුණ කරන්නට ලොකු උනන්දුවක් තියෙන, ලොකු කුසලයක් තියෙන පින්නතුන් හැටියටයි ඔබ හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ ගැන හිතලා ඔබ හුඟක් සතුටට පත්වන්න. ඉතින් මේ ධර්ම මාර්ගයේ ආරම්භය දානෙන් තමයි ආරම්භ වන්නේ. ඒ මූලික කොටස විදියට ආරම්භක පියවර විදියට සඳහන් කළේ අපි සතේකට කැමරේ එකක් දුන්නත් ඒකත් ආත්ම භව 100ක් තින් වැඩෙන කුසලයක් විදියටයි සඳහන් කළේ. ඒ කුඩා සතේකට යමක් පූජා කිරීමෙන් නම් දුස්සීල මිනිසෙකුට යමක් පූජා කරනවා නම් ඒක ඊටත් වඩා පිනක්. දුස්සීල කෙනෙකුට වඩා සෙල්වන්ත කෙනෙකුට දෙනවා නම් ඒක ඊටත් වඩා පිනක්. සෙල්වන්ත කෙනෙකුටත් වඩා සමාධිය වඩන කෙනෙක් ඉන්නවා නම් ඊට සමාධිමත් කරන කෙනෙකුට දෙන දාණය ඊටත් වඩා අනිසංසදායි වෙනවා. මෙහෙම ගිහිල්ලා සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය, සකදාගාමි මාර්ගයේ සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය, අරහන්ත මාර්ගයේ අරහන්ත ඵලය, මේ වගේ ඉහළ ඉහළ පියවර ඉන්න එක දෙන දාණය වඩ වඩාත් මානිසංසදායි කියලා දේශනා කළා. ඒ රහතන් වහන්සේට දෙන දාණයටත් වඩා එක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණය අනිසංසදායි කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දෙන දාණයටත් වඩා අගත අනගත චතුතිස්ස සංඝස දිනේ කියලා ආවා වූද නොආ වූද සිව්දෙසින් වඩනා මහා සංඝරත්නය අරමුණු කරගෙන යමක් පූජා කරනවා නම් ඊටත් වඩා ආනිසංසදායි කියලා දේශනා කළා. ඒ ආහාර පාන පූජ කිරීමකට වඩා ආනිසංසදායි කියලා දේශනා කළා ස්වාමින් වහන්සේලා උදෙසා ආරාමයක් පූජා කිරීම, ආවාසයක් පූජා කිරීම, විහාරස්ථානයක් පූජා කරන්නේකට අනුග්‍රහ දැක්වීම අර සියලුම පින්කම් වලට වඩා අනිසංසදායි කියලා දේශනා කළා. සෝච සම්බදදෝ හෝති යෝ දදාති උපස්සයන් කියලා දේශනා කළා. යම් කිසි කෙනෙක් නිවස ආරාමයක් පූජා කරනවා නම් ඒක අර මුලින් දීපු සියල්ලක්ම දුන්නා වගේ දේශනා කළා. එහෙම සඳහන් කළා. ඊළඟට දේශනා කරනවා සබ්බදානං ධම්මදානං ජිනාති කියලා. මේ සියලුම භෞතික දේවල්ට වඩා අනිසංසදායි කියලා දේශනා කළේ ධර්මයෙන් අනුග්‍රහ කරන්න පුළුවන් ධර්ම දානයක් සිදු කිරීම. ඊටත් වඩා අනිසංසදායි වශයෙන් සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ යනවා නම් ඒක ඊටත් වඩා අනිසංසදායි. ඒ වගේම යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදී වැළකීලා පංචශීල ආරක්ෂා කරනවා නම් ඒක අර සියලටම වඩා අනිසංසදායි කියලා දේශනා කළා. ඒ පංචශීල රකින්නටත් වඩා යම් කිසි කෙනෙක් අසුරසනක් ගන්න මොහොතත් මෛත්‍රී භාවනා වඩනවා නම් සීල සත්‍ය සුවපත්ත්වවා කියලා වඩනවා නම් ඒක සියලටම වඩා අනිසංසදායි කියලා දේශනා කළා. මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ ඉහළම කුසල විදියට දේශනා කළේ ඊටාම ස්වල්ප මොහොතක් අනිත්‍ය සංඥා වඩනවා නම් සබ්බේ සංඛාර අනිච්චා කියලා. මේ ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්ඛු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි කියලා. නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙන ආකාරයේ ඒ අනිත්‍යතාවය බලනවා නම් මේ සියලුම දේවල්ට වඩා ඉහළම ආනිසංසදායක කුසල විදියට බුදුරජාණන් වහන්සේ හඳුනා දුන්නා. ඉතින් මේ සියලගේම පදනම තමයි සතිපත් බව, සතිපට්ඨානය කියන කාරණය. සතිපට්ඨානය කියලා කියන්නේ නිතර සිහියෙන් ගත කිරීම, නැත්නම් අප්‍රමාදීව වාසය කිරීම. අප්‍රමාදීව කිව්වම අපි හිතන් ඉන්නේ ඉක්මනට දුවලා ඇවිල්ලා කලබලයට වැඩ ගන්න එක කියලා. ඇත්තටම ඒක නෙවෙයි අප්‍රමාදී කියන්නේ. අප්‍රමාදී කියන්නේ අපේ සිත සිහියෙන් බැහැර නොවි හැම මොහොතෙම සිහියෙන් තබා ගැනීම. අපේ කය ගැන, අපේ සිත ගැන නිතර අවධානයෙන් සිටීමයි සතිපට්ඨානය කියලා කියන්නේ. හැමින් වැඩ කරත් කමන්නේ, තමන් රැක ගන්න ඕන තමන්ගේ සිහිය. අනේ සිහිය රැකගන්නේ කොහොමද? silently, mindfully, slowly. නිහඬව හැමින් සතිමත්ව අප මේක පවත්වා ගන්නට ඕන. අනේ සතිමත් වෙන මොහොත අප බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන බවට පත් වෙනවා. ඒ සතිපට්ඨානින හැම මොහොතෙම අපේ සිත ගැන අවධානයෙන්, සිතට පහළ වෙන සිතුවිලි ඇති වෙලා නිරුද්ධන ආකාරය දකිමින් අපේ අභ්‍යන්තරයේ පැත්තෙන් නැත්නම් ඉන්සයිට් මෙඩිටේෂන් කියලා විපස්සනා නැත්නම් විදර්ශනා භාවනාවෙහි අපිනට දැක්ස වෙනවා. මෙන්න මේක තමයි අපේ මේ පුණ්‍යවන්ත ජීවිතයට අප ලබා දෙන උපරිම වටිනාකම. මේ ධර්ම මාර්ගයේ ඉදීම තමයි අපේ අම්මට තාත්තට ඥාතීන්ට කුසල් වැඩෙන, එය අපි දිහා බලන සතුට වෙන තියෙන ඉහළම ප්‍රතිපදා විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් වාස සතුටටපත් ගන්න අද හිමිදිරි පාන්දර දානේ සෝදානම් කරගෙන ඇවිදෙලා පංචශීලයේ සමාදන් වීමෙන්, සම්බුද්ධ පූජා පැවැත්වීමෙන්, ආර්ය මහා සංඝරත්නයේ ගුණ සලකාගෙන සපිරිකර සංඝත දක්ෂිණාව පැවැත්වීමෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මේට වසර 8කට කලින් මිය ගිය වින්සන්ට් වර්ණකුල සූරිය ආදරණීය ස්වාමි පුරුෂයා මේ පින අනුමෝදන් වේවා. මේ පින සුවපත්ය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ සියලු ඥාතිහුද සියලු ලෝවැසි සත්‍යෝද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව භාජනයේ පැන් භාජනය අරගෙන අපි ගාථාව කියලා පැන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පරිවහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යථා නින්නම් පවත්තති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි, රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත් ඥාති මිත්‍ර ආදී නොත් ඒ වගේම මේ ලෝකියත් සම්බුද්ධ ශාසනයත් දෙවියන් විසින් රැකදෙනු ලබත්වා දෙවියන්ටත් මේ පිණුතුම් මොනිමනි මිනිසම හේතු වේවා කියන පැතුමෙන් අපි සාදෝ කියලා දෙවියන්ටත් පුණ්‍ය ආනමෝදනා කරමු සාදෝ සාදෝ සාදෝ ලලෙන්නෝල මහත්මිය සකුන්තිනෝනා ගබ්ම සතුටට පත්වන්න අද මේ හිමිදිරි පාන්දරත් ඔබේ දෑතින් ඉතාම ලස්සන අලංකාර පින්කමක් සිද්ධ කරගන්න ලැබුණා ඔබේ ජීවිතයට ආලෝකය ඇති වෙන උතුම් පුණ්‍ය නිධානයක් අනුත්තර වූ පුණ්‍යශේස්ත්‍රි විශේෂෙහි සිද්ධ කරන්න ලැබුණා කියන බලවත් කුසලය සතුට ශ්‍රද්ධාව තව තවත් දිනු කරගන්න මේ උතුම් පින්කම ආරණිසංසයෙන් පින්වත් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයසල සේවා කියලා ප්‍රාර්ථනා කරමු සම්බේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදාසුන්ති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදාසුන්ති භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදාසුන්ති භවන්තුති අභිවාදන සීලෙන්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති මේවච අතෝ නිම්බාන සම්පන්තේ